පක්ෂය නඩත්තු කරගෙන යන්න අපිට මහා විශාල වෙහෙසක් දරන්න සිදු වුණා. මැතිවරණයක් ආපුවම මුදල් හොයා ගන්න අතිශය අමාරුයි. හැබැයි බලන්න එහෙම තිබුණු එක්සත් ජාතික පක්ෂය අද කොහොමද? බලන්න මැතිවරණයට විරුද්ධ කරන මුදල් මට ආරංචි ඇරියට එක්සත් ජාතික පක්ෂයේ හැම අපේක්ෂකයෙකුට මිලියන 2.5 ගානේ සල්ලි දීලා තියෙනවා. හැම නිලධාරියෙකුටම සාමාන්‍යයෙන් වැඩ කරන නිලධාරීන් කොටසක් ඉන්නවා ආසනේ. ලංකාව පුරාම එකතු කරොත් 1500ක් විතර වෙනවා. හැම නිලධාරියෙකුටම රුපියල් ලක්ෂයක් එකමාරක් සල්ලි බෙදලා තිබෙනවා. ඉතින් අපි අහන්නේ 6 මාසයක් ඇතුළත මේ වගේ බිලියන ගණනක් මුදල් බෙදන්න කොහෙන්ද එක්සත් ජාතික පක්ෂයට සල්ලි? අපිට සාධාරණ සැකයක් මතුවෙනවා මෙහෙම වෙනකොට මහා බැංකු බැඳුම් කර මහා විශාල මුදල් බංකොල්ලේ නිවැරදි කියන එක බොහොම පැහැදිලි. මොකද ඒ සල්ලි හරහා තමයි මේ දේශපාලන ව්‍යාපාරය කරන්නේ.